2015 වසරේ 11 වෙනි මාසේ පළවෙනිදා සාසනික ඉතිහාසයේ තාම වැදගත් වන පුණ්‍ය ධර්ම සිදු වෙන මාසයක් කඨින චීවර මාසේ සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෝත්සවය දවසත් අද අපි ඒ කාලයනොත් කාලෙවෙන් කරගන්නවා භාවනාව පිළිබඳව ඉගෙන ගන්න, අවබෝධ කරගන්න, තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ කුමන හෝ වචනයකින් ආමන්ත්‍රණය කරන ආත්ම අවබෝධය, එහෙම නැත්නම් සනසීම පිළිබඳව, නිවීම පිළිබඳව තියෙන අවබෝධය ඇති කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ඇයි නිවීමක් අවශ්‍ය? දැවීම කියන කාරණේ නිදහස් වෙන. නිවීමක් අවශ්‍ය, දැවීම කියන කාරණේ නිදහස් වෙන. ප්‍රඥාවන්ත ඕනෑම කෙනෙකුට තේරෙන කාරණයක් තමයි මමත්වය කියන්නේ ලොකු ගැටලුවක්. ඒකෙන් අපි නිදහස් වෙන්න ඕන කියන කාරණය. ඒක නිතැතින් ස්වභාවයෙන් පැන නගින දුක්ඛ සත්‍යෙහි අවබෝධ කරගන්න කෙනෙකුට තියෙන එක්තරා අවබෝධයක් තමයි තමන්ගේ සිත, පංච උපාදානස්කන්ධය, තමන්ගේ චේතනාව බලක්. ඒකට පිළියම් කොච්චර සෙව්වත් ඒකේ සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවබෝධ කරගත යුතුයි. ඒ සිත තුළ තිබෙනා වූ වැරදි දෘෂ්ටියෙහිවත් මිත්‍යා දෘෂ්ටිය සෝදා ඉවත් කළ යුතුයි. තමන්ගේම සිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් තමයි භාවනා මාර්ගය කියලා කියන්නේ. තමන්ගේම සිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙල. කොහොමද සිත හඳුනගන්නේ ඉස්සෙල්ලම? මට හිතක් තියෙනවා කියලා සිතක් අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ කම්පණය නිසා. කම්පන වේග තුලින් තමයි සිතක් අඳුනගන්නේ. එහෙම නැතුව හිතක් රූපකින් අඳින්නත් බෑ, හැඩයකින් පෙන්වන්නත් බෑ, තියෙන තැනක් කියන්නත් බෑ. කම්පන වේග තුල අපි සිතක් හඳුනගන්නවා. නමුත් මේ කම්පන වේගය පවතින්නේ ප්‍රධාන කොටම හදවත ඇසුරු කරගෙන. ඒක තමයි බුද්ධානුශාසන. නමුත් එතනින් විසිරුණු මුළු ශරීරයටම ඒක අනුබද්ධව පවතින කාරණය, ප්‍රමුඛ කාරණයේ හැටියට හදවත ආශ්‍රයෙන් තියෙනවා. ඒක හරි වැදගත් කාරණයක්. ලෝකයේ අර පුදුමයි, මේ හදවත කියන එක මිනිස් ශරීරයෙන් ඉවතට අරගෙන ඒකට අවශ්‍ය කරන රුධිර සම්බන්ධතාවයන් ඇතුළත් කරලා තියෙනකොට වෛද්‍ය විද්‍යාවමද අර හෘද ස්පන්දනය සිදුවෙමින් හදවත වැඩ කරනවා. ඒ ශක්තිය ඒ බලය තියෙන. සිත පිළිබඳව තියෙන අවබෝධය ඇති කර ගැනීමෙන් තමයි සිත දමනය කර ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් අපි ගින්දර දමනය කරගත්තේ කොහොමද? ගින්දරවල සැරබාල කිරීමෙන්ද? ගින්දර අපේ ජීවිතයට පරිහරණයට ගත්තේ අපි ගින්දරවල සැරබාල කළද? නැහැ. ගින්දරවල සැරබාල කළා නෙමෙයි, ක්‍රමානුකූල කරලා ගින්දර පිළිබඳව අවබෝධය ඇති කරගෙන තමයි අපි ගින්දර භාවිතයට ගත්තේ. ඒ වගේම අපි පිහියක් භාවිතයට ගන්න සරබාල කරලද? නෑ, ඒක හොඳින්ම මෝහත් තියෙන හොඳින්ම කැපෙන පිහියක්. හැබැයි අපි පාවිච්චියට අපි ගත්තේ හොඳින් අවබෝධය ඇති කරගෙන. ඒ නිසා එහි හානියක් අපිට සිදුවන්නේ නැහැ. රතයක් අපි ගන්නේ පාලනයට, රතේ තියෙන අර අශ්ව බලගාන අඩු කරලද? ඒ අශ්ව බල ගන්න වැඩි වෙන තරමට හොඳයි, වේගවත් බව හොඳයි, ශක්තිමත්. නමුත් අපි මේ වේගය ප්‍රඥාව නැවති ඕනුවණින් පාලනය කරන තැනට අවබෝධයෙන් තමයි බලපත්‍රයක් සහිතව තමයි පැදවීමේ, ඒ වගේම පුහුණුවේ අපි ගන්න. හැබැයි ඔක අවබෝධයක් නැති කෙනෙක් ගත්තොත් මේ අශ්ව බල ගන්න වාහන පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් ගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පාරේ තියෙන ලයිට් කණු දෙක තුනක් කඩනවද නැද්ද? කණුවල පෙරල ගන්නවද නැද්ද? හැබැයි ඕකේ අනිත් පැත්තක් තියෙන අවබෝධය වැඩි වුණාම ඔය ඩිෆෙන්ඩර් එහෙම නේද ගිහිල්ලා පවුවේ දස. ඒ අවබෝධය වැඩි ඒගොල්ලන්ට. එතකොට කහ ඉරි ඩබල් ඉරි ඔය මේ ඔපේ හෙත් අවබෝධය වැඩි නිසා නිහල අනුතර සිද්ධ කරගන්නවා. දැනුම වැඩි වුණහමත්, පළපුරුද්ද සහ විශ්වාසය කියන එක වැඩි වුණහමත් ඒක අන්තරදායයි. බහුබුද්ධ විනාශය කියලා කියනවානේ නේ. ඒ නිසා එක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. සීනි වාගේ තේකට එක ප්‍රමාණවත් වෙන්න ඕන. ඒ අගයක් සෑදෙන්න. දැන් මේ කතා කරේ කුමක් ගැනද? ඔබේ සිත ගැන. ඔබේ සිත ගැන. ඔබ පමණක් ඔබ ළඟ සිටිනවා නම් ඔබට කැමැති පරිදි ඍසි පරිදි ඔබට සිටින්නට පුළුවන්, පවතින්නට පුළුවන්. එහෙත් ඔබ පමණක් නොවන නිසා උතර සිටින්නේ ඔබට ඍසි පරිදි, ඔබ කැමැති පරිදි ඔබට වාසය කරන්නට බෑ. දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් එක කාරණයක් අනුමත කරනවා, තව කෙනෙක් ඒ කාරණය ප්‍රතික්ෂේප කරනවා. හොඳයි, එහෙම වැඩක් නැද්ද ඔබ ළඟ? එහෙනම් දෙන්නේ කියලා එක්කෙනෙක් මේ භවයෙන් ශාරීරික බලයක් ලබා ගත්ත පුද්ගලයා, අනිත් එක්කෙනා සංසාරයෙන් එන මානසික පුද්ගලයා. දෙන්න විඤ්ඤාණ වශයෙන් කතා කරනකොට කාය විඤ්ඤාණයයි මනෝ විඤ්ඤාණයයි කියන ආකාර දෙකක් තියෙනවා. කාය විඤ්ඤාණයක දැනුම් සම්භාරයක් තියෙනවා, දැනුම් ස්වභාවිකුත් තියෙනවා, සංවේදී ස්වභාවිකුත් තියෙනවා, මතකයේ ගබඩා කරගන්න ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ වගේම සාංසාරික විඤ්ඤාණය පාදාන කරගන්න වැඩ පිළිවෙලකුත් තියෙනවා, සංඥා කරගන්න, ගබඩා කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. සිත සහ සිතුවිලි. සිතුවිලි කියන්නේ කාය විඥානය ආශ්‍රිතව පවතින දෙයක්. සිත කියන්නේ මනෝ විඥානය, එහෙම නැත්නම් චේතනාව මුල් කරගත්ත සංසාරික විඥානය පදනම් කරගත්ත කාරණය. සාමාන්‍ය පුතඥයා උතුම් ධර්ම අවබෝධයටපත් නොවු තැනත්තා ඕනම කෙනෙක් වැඩ කරන්නේ චේතනාවෙන්. චේතනාවක් හදාගෙන ඒ චේතනාවේ තමයි එයා වැඩ කරන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා තමන් රාමුවක් හදාගන්නවා, ඒ රාමුව තුල වැඩ කරනවා. එහෙම නැත්නම් අපි කියන එකට දෘෂ්ටියක් හදාගන්නවා, දෘෂ්ටිය තුල වැඩ කරනවා. එහෙම නැත්නම් සංකල්ප හදාගන්නවා, සංකල්ප තුල වැඩ කරනවා. ඒවා ඊටාම බරපතලයි. කියන්නේ බරයි ජීවිතේට ගොඩාක් ඒක සීරු කාරණයක් බවට පත් වෙනවා. ඒක ලොකු බරක්. විසමතින් මල්ලක් තියාගත්තා සමානව පීඩා විඳිනවා. ඒ එම දෘෂ්ටිය නිසාම, එම සංකල්පය නිසාම. ඉතින් මේ චේතනා රාමුව, සංකල්පය, දෘෂ්ටිය නැහැ අවබෝධය ලැබූ උත්තමයකට. චේතනාවක් පදනම් කරගෙන නැහැ. හෙම් විශේෂ හේතුවක් නැහැ. චේතනාවක් පදනම් කරගන්නේ නැහැ. දැන් මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම නිසා, මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම නිසා, මේක මෙසේ නොවිය යුතුයි, මෙසේ විය යුතුයි කියන පදනමක් තියෙනවා. ඒ තමයි චේතනාවේ පිහිටි තැනත්තාගේ ප්‍රධාන ලක්ෂණය, ප්‍රධාන ආකල්පය. තමන්ට තමන්ගේ චේතනාව හඳුනගැනීමේ හැකියාව තියෙනවා. චේතනාව මමයි, මම චේතනාවයි, චේතනාව මගේ ආත්මයයි කියලා සිටියොත් එහෙම ඒක අත්හරින්න පුළුවන් කමක් නැහැ. අත්හරින්න නම් තමා ළඟ ඉන්න සතුරා තමා හඳුනාගත යුතුයි. හඳුනාගත්තද ඔබ ළඟ ඉන්න සතුරා ඔබ හරියටම? එය හඳුනා ගන්න තුරුම ඔබට නොදැනුවත්ව සුවද, ඔබට විපත එහි සැලසෙනවා. අපි ඉන්නවා. අපි උදාහරණයක් වශයෙන් කියතොත්, සරල උදාහරණයක් කූඩැල්ලේ. ඔබේ ඇඳුම අස්සට කොහෙන් හරි රිංගලා එයා හොඳට ලේබනවා. සමහරලාට ඔබට තේරෙන්නේ නැහැ. නමුත් හොඳින් ලේබනකොට තමන්ට ඒ අවශ්‍ය කරන විස ඇතුල් වෙනවා, හානිය සිද්ධ වෙනවා, තමන්ගේ රුධිරයේ අඩුවීම සිද්ධ වෙනවා. හඳුනාගත්ත මොහොතකදී තමයි මේක ඉවත් කරන්න පෙළඹෙන්නේ. දැනිච්ච මොහොතකදී තමයි මේක ඉවත් කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා හැම කෙනෙක් ළඟම මේ සාංශාරික සිත තමන්ට පීඩා පමුණුවමින් තිබෙනවා. කෙනෙක් හඳුන ගන්නවා, මෙන්න මා තුළ ඉන්න සතුරා. ඊට පස්සේ තමයි සටන් කරනවා තමන් සමග, එහෙම නැත්නම් තමන්ගේ සාංශාරික මමත්වය සමග තමන්ගේ ජීවිතය තුළම ඉන්න සතුටා, සතුරා ඉවත් කරනවා. ඔබ කරගෙන යන සටනට අපේ උපදේශය ලබන්නේ. උපදේශය ලබා දෙන ඔබ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඔබේ සටන දිහත් කරගෙන යනවා නම් අපි උපදේශය ලබා දෙනවා. සෑම චේතනාවක්ම ඉවත් කරන්න ඕන. අල්ල ගන්නට එපා, අත්හරින්නට ඕන. සිතවිලි වල නෙමෙයි චේතනාවල බැඳෙන්නට එපා. ඔබ ඒක තේරුම් ගන්න. මට ඊට වඩා ඒක විග්‍රහ කරන්න අපහසුයි. සිතවිලි වල බැඳෙන්න එපා නෙමෙයි චේතනාවන් වල බැඳෙන්න එපා. චේතනාව කියන්නේ සිතවිල්ලට වඩා යටින් තියෙන ප්‍රබල පැතිරිච්ච පසුබිම. ඒකයි පසුබිම. එවනම් මේ පසුබිම ඉවත් කරන්න ඊට පස්සේ අනිත් දේවල් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ගහේ මුල සිඳුහාම මට ඉති ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. කොළ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ගෙඩි ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මුල සිඳුහාම හරි. එහෙනම් පසුබිමේ තියෙන මේ සාංසාරික සිත, එහෙම නැත්නම් සිත චේතනාව අත්හරින්න. සිතුවිලි නෙමෙයි. සිතුවිලි අපේ පැවැත්මේදී අපි තබා ගන්න එලාම් එකක් හැටියට වරින් වර වැඩ කරන, අපේම කාලසටහන අවදි කරන එලාම් එකක් හැටියට ඒක වැඩ කරනවා. ඒක තියෙනවා. ඒ වගේම සිත හරහා සිතුවිලි එන ස්වභාවිකුත් තියෙනවා. ඒකත් හරියට එතනින් උපදිලා සිතුවිලි එනවා. ඒකත් හරියට. නමුත් සිතුවිලි නෙමෙයි මේ වැඩේ විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ චේතනාව ඉවත් කිරීමෙන්. එනත්තම් මූල සාධකය, මූල කාරණය වන ඒ පංච උපාදානස්කන්ධයෙන් සැඳුල්ලත් තමා තුළම තමා නැති කරගත්ත මමංකාරය නැමැති පසුබිම. ඔබට අවබෝධය තියෙනවා නම් හැමදේම ඉවත් කරගෙන යන්න. අවබෝධයේ මදි යම් තැනක ඔබ චේතනාවක රැඳෙන්න පුළුවන්. එවිට විදර්ශනාවෙන් ඒ අවබෝධය ඇති කරගෙන යද ඔබ ඉවත් කරලිය යුතුයි. පසුබිමක් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. පසුබිම කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කියලා කියන්නේ පිටිපස්ස, පිටුපසින් තියෙන පසුබිම. ඒ වගේ ඔබේ මනසේ පසුබිම නැති වෙන්න ඕන. කියන පසුබිමක් නැති සිත. විශ්වයේ ස්වභාවිකත්වයට පසුබිමක් නැහැ. එද අපි කතා කරන්නේ පෞල් පසුබිම. ජීවිතයේ පසුබිම. දේශනාවේ පසුබිම. සංවාදයේ පසුබිම. සාකච්ඡාවේ කතික පසුබිම. භාවනාවේ පසුබිම. හැම එකටම පසුබිමක් තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. පසුබිමක් නැති කෙනෙක් බලන්න ඔබේ යම් ආකල්පයක් යම් චේතනාවක් තුලෝභ පිහිටා පවතිනවා නම් බලන්න එහි පසුබිම. පසුබිමක් ඔබට නැත්නම් ඔබ පුජ්‍යලෙක් හෝ මිනිසෙකු නොවේ. ඔබ මේ මහ පොළොව තුල පිපුණු තව එක මලක් පමණයි. පසුබිමක් නැත්නම් මලක් පිපුණා වාගේ ඔබ බොහොම සොඳුරු සුවඳවත් දසුණක් බවට පත්වේ. පසුබිම නැත්නම් මලකට නැහැනේ පසුබිම, ග්‍රහකොළට නැහැ පසුබිම. ඇලට දොලට පසුබිමක් නැහැ, වලාකුළට පසුබිමක් නැහැ. ඒ වගේම නියුණු සැනසුණු පුජ්‍යලයන්ටත් පසුබිමක් නැහැ. ඒ නිසා තමයි සැනසිලිදායක. කවුද මේ පසුබිම හදන්නේ? පසුබිම හදන්නේ මම. මමත්වය ස්වභාවික තත්ත්වය අස්වාභාවික බවට පත් කරන්නේ මමත්වය. ආගම් හදනව මමත්වය, ජාති හදනව මමත්වය, දේශපාලනය හදනව මමත්වය, නීති හදනව මමත්වය, හරි දේවල් හදනව මමත්වය, වැරදි දේවල් හදනව මමත්වය. එනිසා ලෝකේ මිනිසුන් පිරිසක් වැරද්දෙන් මිදලා හරි දේවල් කරනවා, තව පිරිසක් හරි දේවල් වලින් මිදලා වැරදි දේවල් කරනවා. එක පුජ්‍යලයකට හරි දේ හරි, තව පුජ්‍යලයකට වැරදි දේ හරි. ඒක එහෙම තමයි. හරි දේ කරලා එහෙන් ආශ්‍රාදයක් ලැබනෝ ඒකට කියනවා පුණ්‍ය ආශ්‍රාදය. පින වැරදි දේ කරලා වැරද්දෙන් ආශ්‍රාදයක් ලැබනෝ ඒකට කියනවා පාපේ. ආශ්‍රාදේ පාපේ. අපුණ්‍යාවි සංකාරයක් එතන ඇති කරගන්න. මේ වේදනාවට ආසත්ත වීමක්, එහෙම නැත්නම් ඇලියමක් තියෙනවා. හැම කෙනෙක්ගේම ජීවිතේ සුඛ වේදනාවට කැමති ස්වභාවයක් තියෙනවා, දුක් වේදනාවට කැමති ස්වභාවයක් තියෙනවා, උපේක්ෂා වේදනාවට කැමති ස්වභාවයක් තියෙනවා. මේ වේදනා ත්‍රිත්වය ඉක්මවන්න ඕන. ඊට එහා බලන්න ඕන. ඉහළ ඊට ඉහළ තත්වයක තමන්ගේ මනස පවත්ව ගන්න ඕන. මන කියන ස්වභාවය අපිට දුරු කරගන්න පුළුවන් නම් අපිට මනුෂ්‍ය බවට පත්වන්නට පුළුවන්. මනෝ කියන ස්වභාවය පුළුවන් තරම් මේ මවා ගන්නා වූ ස්වභාවය, දෘෂ්ටිගත වෙන ස්වභාවය දුරු කළොත් තමයි මනුෂ්‍යයෙක් බවට පත් වෙන්නේ. පුළුවන් තරම් ඔබ දෘෂ්ටිගත වෙන ස්වභාවයන් වලට පත් වෙනවා නම්, දෘෂ්ටි වලට හසු වෙනවා නම් ඔබ යන්නේ අර ත්‍රිවේදනාවට. ත්‍රිවේදනාවට යන්න යන්න ඒ කියන්නේ සැප දුක ලැබෙන්නේ අර මවා ගන්න තරමට. මවා ගැනීමේ ස්වභාවයට අනුව තමයි සැප දුක නිර්මාණය වෙන්නේ. එයා වැටෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල. සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල පාලනයක් නැතුව දෝලණය වෙන කෙනාට කියනෝ මේ ප්‍රධාන කාරණා තුනක පැටලෙවිච්ච කෙනෙක්. අවස්ථා තුනක පැටලිච්ච කෙනෙක් එහෙමනම් කියනවා තිරිසනය. ඉතින් මවාගත්තු ස්වභාවයන් බහුල ප්‍රධාන සුඛ දුක්ඛ උපේක්ෂා කියන ෂණ තුනක පැටලුණු කෙනාට කියනවා තිරිසං. මේ ෂණ තුනෙන් නිදහස් වෙනවා, මනෝ කියන ස්වභාවය ෂය කරනවා, නැති කරනවා මනුෂ්‍ය. වෙන අර්ථ ඇති, ඒවත් ඇත්ත, මේකත් ඇත්ත. අපි සංකල්පයක් තියෙන කවුරුන් හරි විසින් වචනාර්ථයක් ගොඩ නැගුවොත්, සංකල්පයක් ගොඩ නැගුවොත් ඒ සංකල්පෙම තමයි ඇත්ත කියලා. ඊට වැඩිය වෙබෑ කියලා. ඒක නෙමෙයි අපේ අය මේ තාම 18 වන්නමම නටන්නේ. අලුතෙන් 19 වන්නමක් හදාගන්න බැරි වුණානේ තාම. නේද? දේශීය නැටුම් කලාවේ තාම නටන්නේ 18 වන්නම. නේද? ඔබ 19ක් 20ක් හදා ගන්න තිබ්බනේ. නෑ නෑ, හීට වැඩිය හදන්න ඕනේ නෑ. 18යි හදලා තියෙන්නේ, 18ම නටාගෙන ඉන්නවා. එහෙනම් මේ වචනවලට කිසි දෙයක් නෑ. මේ වචනවල කිසිම දෙයක් නෑ. තියෙන්නේ සියල්ල දෙන්නේ සංවේදීතාවල. සියල්ල තියෙන සංවේදීතාවද ඔබට නිවැරදි sannivedanayak ඒ තුලින් පැමිණෙනවා නම් ඒක තමයි සත්‍යය. ඒ sannivedanaya තුල ඔබ නිවැරදි දිසානතියකට යොමු වෙනවා නම්, නිවැරදි ආකාරයෙන් තමන් විශ්සිත ලෝභ ద్వේෂ මෝහ වලින් ගිලිහි දුරු වී සංසුන් වෙනවා නම් ඒක තමයි නිවැරදි අර්ථය නිරුක්තිය. එයිසා මේ වචන ගල්ගෙඩි වගේ තියාගන්න එපා. එය බොහොම මෘදු කරලා මොලොක් කරලා ඕම මෘදු මොලොක් දෙයක් හැටියට භාවිතා කරන්න තමන්ගේ උතුම් අවබෝධයක් වෙනස. වචන ගල්ගෙඩි වගේ කරගත්තොත් එහෙම පදපරම. ඒ පදේ වචනේ ආත්මය කරගන්න. දැන් කෙනෙකුට කිව්වොත් දැන් ওই පදපරම ලෝකයේ වන ස්වභාවය කෙනෙකුට කියනවා මේ ලෝකයේ මැව්වේ බ්‍රහ්මයා. ඔක පිළිගන්නේද හැමෝම? නෑ. අනිත් එක්කෙනා කියනවා නෑ, මේක මැව්වේ මේ දෙයියා. ඊට පස්සේ එයා අනිත් එක්කෙනා කියනවා එයා නෙමෙයි මේ දෙයියා. අවසානයේ ලෝකෙ මාවල තියෙන්නේ කවුද? තෝ දෙයියා. තෝදෙය කියලා කියන්නේ මිනිසා විසින් ලෝකය මවන ලදී. දෙවියොත් මවන්නේ මිනිස්යම තමයි, වෙන කවුරුවත් නෙමෙයි. දෙවියෝ මවන්නේත් මිනිස්සයා. මේ ඔක්කොම සංකල්ප ඇති කරගන්නේ මිනිසෙකනේ. දෙන්නෙකුට එකම ආගමක් නැත්තේ. මිනිස්යා නෙවෙයි නම් ලෝකේ මවන්නේ සියල්ලටම එක ආගමයි. ඔබට ඒක තේරුණාද? මනුෂ්‍යයා නෙවෙයි නම් ලෝකේ මවන්නේ සියල්ලටම තියෙන එක ආගමයි. මනුෂ්‍යයා මවන නිසා තමයි දෙන්නෙකුට ආගම් දෙකක්. රටවල් දෙකකට දෙකක්. වර්ග දෙකකට දෙකක්. ජාති දෙකකට දෙකක් හැදෙනවා. ඇයි? මිනිසා විසින් මවන නිසාමයි. ඒක මගේ අදහසක් නෙමෙයි, පඬිවරුන්ගේ අදහසක්. ඔබත් ඒක බලන්න හරිද වැරදිද කියලා. වැරදි නම් ඒක බහැර කරන්න, හරි නම් ඒක තේරුම් ගන්න. දැන් ඔබ ඉන්නේ කොතනද? අර තෝදෙය ඉන්නේ කොහෙද? මොන මෞංකාර මට්ටමේද ඔබ ඉන්නේ? කිසිම මෞංකාර ස්වභාවයක් නැත්නම් ඔබ ළඟ ඔබේ අධ්‍යාත්මය තුළ ඔබේ අධ්‍යාත්මික සංසිඳුණු අධ්‍යාත්මයක්, ඒ වගේම සම්මාදිට්ඨික අධ්‍යාත්මයක් ඔබට පවතිනවා. කියන්නේ දෘෂ්ටි නෑ, සමනය වූ දෘෂ්ටි ඇති දැකීමක් තියෙනවා, දෘෂ්ටියක් නෑ. එදෙන්න පරිවර්තනය වුණේ, ධර්මය ලබා ගත්තේ ත්‍රිවේදනා වූ ඉක්ම වූ නිසා, ඉක්ම වූ බලයක් තමා තුළ ජනිත කරපු නිසා, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ බලයක් තමා තුළ ජනිත කරවපු නිසා. කොහොමද ඒක ජනිත කරගන්නේ? අචින්තිය වූ ධර්මය, එහෙම නැත්නම් මේ දෘෂ්ටිගත නො වූ ධර්මය බොහෝ කොට ශ්‍රවණය කිරීම, බොහෝ කොට මෙනෙහි කිරීම, බොහෝ කොට ආගේ කිරීම, බොහෝ කොට ඒ ධර්මය කරා ඇදී යන්නට අවශ්‍ය කරන ගුණාංග තමා තුළ වර්ධනය කර ගැනීම කියන මෙන්න මේ කාරණා නිසා තමයි ඒ අචින්තය ධර්මය කරා ඔබ සමීපවන්නේ. අචින්තය ධර්මය කියන්නේ සීමාවක් නැති ධර්ම. සීමාවක් නැහැ කියන එකේ අදහස් වෙන්නේ අනන්තය. අනන්තය කියන්නේ ආරම්භයක් නැති, අවසානයක් නැති, හැම ගිනුම් මිනුම් වලින් පෙන්විය නැහැ කාරණයකට කියනවා අචින්තය. එහෙම නැත්නම් අනන්ත කියලා. ඉලක්කම් වලින් ගණන් හදන්න ප්‍රමාණයේ විශාල නිසාද කුඩා නිසාද කියලා කියන්නත් බෑ. ඒක ප්‍රමාණයක් නැහැ කියලා කිව්වම ඒක විශාලයි කියන්නත් බෑ, කුඩා ප්‍රමාණයක් කියලා කියන්නත් බෑ. මොකද ඒක ගණනය මොනම ආකාරයකින් ගණනය කිරීමකට ලක් කරන්න, දෘෂ්ටිගත කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශ්වය දෘෂ්ටිගත කරන්න බෑ. නැහැ, විශ්වය දෘෂ්ටිගත කරන්න බෑ. හැම මොහොතකම කොටසක් යම් ආකාරයකම මිනිසෙක් දකිවි. සියල්ල දක්නා වූ ගුණයක් ඇති කරගන්න නම් ඒ විශ්වීය ඥානය තමයි ලබා ගන්නට ඕන. විශ්වීය ඥානය නැහෙනේ නාසායතන ඉන්න අයට නේද? ඒගොල්ලන්ට තියෙන්නේ පුජ්‍යල ඥානයක්. නැත්නම් ඇමරිකානු ඥානයක්, එහෙම නැත්නම් රුසියානු ඥානයක්, චීන ඥානයක් වෙන්න පුළුවන්. විශ්වීය ඥානය අවශ්‍යයි. විශ්වීය ඥානය තියෙන ලෝතුරා බුදුවරුන්ට, රහතන් වහන්සේලාට, ඒ මඟ කරන ගමන් කරන ආර්ය ශ්‍රාවකයා තමයි විශ්වීය ඥානය මතු කරගන්නේ. පුජ්‍යලේ ආකාරයට සිටගෙන මේ ලෝකයේ දිහා නොබලන කෙනෙකුට පවතින විශ්වීය ඥානය. ඒ කියන්නේ ස්ත්‍රියක්, පුරුෂයෙක්, කෙනෙක් යම් කිසි රාමුවක්, දෘෂ්ටියක්, සංකල්පයක් කිසිම දෙයකට හසු නොවු නොමෙදුණු ඥානයක්, දැක්මක්, ශ්‍රවණය කිරීමක්, පැවැත්මක්, විශ්වීය ජීවිතයක්, එහෙම නැත්නම් විශ්වීය ඥානයක්. මිනිස් මොළය ප්‍රයෝජනයට අරගෙන මිනිස් මොළයේ තියෙන ඉහළම ප්‍රයෝජනය ලබන කෙනා තමයි මේ ආර්ය ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තැනත්තා. තිරිසන් සතුන්ව දෘෂ්ටිගතයි. හැබැයි දෘෂ්ටිගත වුණාට සංවේදීතාවයන් වලින් පුණ්‍ය බල ඇති කරගන්න පුළුවන්. නමුත් නිර්වාණ ධර්මය කියන එක අවදි කරගන්න බෑ. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ගෙම්බෙක් බණ අහගෙන ඉඳලා එක මිනිස්සෙක් එතෙන්ට ඇවිල්ලා කෝට්ටක් ඉඳගෙන හිටෝගෙන ඒකට හේතු වෙලා බණ අහලා ඒ කෝට්ට හිඳවල තියෙන අර ගෙම්බගේ ඇඟ උඩ. ඊට පස්සේ මේ ගෙම්බ දිව්‍ය ලෝකෙ උපදිනවා. හේතුව මෙයා ඊටාම මිහිරි සොඳුරු ධර්මයක් අහගෙනදී හිත පහන් වුණා හැමින් සැරේ. සතුන්ගේ හිත පහන් වෙන්නේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? බැරි, මෙහෙම කියන්න බෑ. ඔබේ ගෙදර ඉන්න බල්ලගෙන් ඒක පටන් ගන්න පුළුවන්. බලන්න තමන්ගේ හිතවත් හාමු මහත්තයා බොහොම ආදරෙන් කතා කරාම එයාගේ හිත පහන් වෙලා නැට්ට වනලා උඩ පැනලා ලේව කාලා නේද? කරණම් ගහලා එනවනේ. ඒ වගේම තමන් අඳුරන්නේ නැති කෙනෙක්, එහෙම නැත්නම් තමන්ට ගල් ගෙඩියකින් හරි පහර දුන්නු කෙනෙක් දුටු විට මොකද වෙන්නේ? නපුරු වෙලා ලෝම පුප්පගෙන කැරකිලා බුරලා ඈ දංවල් කඩාගෙන පණින්න හදලා. එහෙමනම් එයත් අසංසුන් වීම සහ සංසුන් වීම කියන එක ඒ සතා ළඟ තියෙනවා, ස්වභාවිකව තියෙනවා, ස්වභාවිකව තියෙනවා. එහෙමනම් ඒ පුණ්‍යාභි සංකාරය සහ පුණ්‍යාභි සංකාරය ගෙදර ඉන්න බල්ලට තියෙනවා, පින්නතුන්ටත් තියෙනවා. පුණ්‍යාභි සංකාරය තින් අපුණ්‍යාභි සංකාරයට වඩා පුණ්‍යාභි සංකාරය හොඳයි. පුණ්‍යාභි සංකාරයටත් වඩා සංකාර නිරෝධය හොඳයි. ඒක පෙළට මතක් කරගන්න. දැන් එහෙම නැත්නම් මේ කවුල් වෙනවනේ. අපුණ්‍යාභි සංකාරයට වඩා පුණ්‍යාභි සංකාරය හොඳයි. පුණ්‍යාභි සංකාරයට වඩා සංකාර නිරෝධය හොඳයි. සංකාර නිරෝධය කළත් මේ පුණ්‍යයි කියන යහපත් කියන කටයුතු සංස්කාර එකතු කිරීමේ අදහසකින් තොරව සිදු කිරීම ස්වභාව ධර්මයක්ම බවට පත් වෙනවා. ආත්ම සංවේදී ධර්මයක් බවටම පත් වෙනවා. ඒ අවබෝධය ලැබූ රහතන් වහන්සේලාට පවා. ඔබ හැම විටම මේ හැම වචනයක්ම අරගෙන ඔබේ මනස පිරිසුදු කරගන්න මේක පොස්සක් හැටියට භාවිත කරන්න. සමන් කෑල්ලක් හැටියට භාවිත කරන්න. මේ ධර්මය කොස්සක් හැටියට, සමන් කෑල්ලක් හැටියට, විෂ බීජ නාශකයක් හැටියට භාවිත කරන්න. ධර්මය ඔබේ සිත හැම මොහොතකම පිරිසුදු කරගන්න. වෛද්‍යවරයාගේ ඖෂධ වට්ටෝරුවට අහුම්කන් දීම වැදගත්. හැබැයි වට්ටෝරුව ඔබ සාදාගෙන පානය කළ යුතුයි. නැත්තම් සමහර අය මේ වෛද්‍ය මේ උපදේශන වලට සහභාගී වෙනවා. වට්ටෝරුව ගැන හැමදාම අහනවා. හැබැයි හිතර වට්ටෝරුව විතරේ තියෙන්නේ හදාගෙන බීල නැති පාටයි කසාය. නෑ ඉතින් කොයි වෙලාවෙ හදාගෙන බොන්න බැරිද? මේ වට්ටෝරුව දැනගත්තාම වැදගත් නේද? හැමදාම කියනවා මේ පස්පංගුව දම්බල බොන්න කියලා. නමුත් පස්පංගුව ඒ තියෙන තැන්වල තියෙනවා මේගොල්ලෝ මේක තම්බල බොන්නේ නෑ. මොකද පස්පංගුව අපිටත් තියෙනවනේ පස්පංගුවක් නේද? ඇසකරණාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් පස්පංගුවක් තියෙනවා. ඒ ඉක්ම වීමක් එයින් එපිට පවතින ලෝකයක් පිළිබඳව අදහා ගන්නවත් දැක ගන්නවත් කල්පනාවක් නැහැ. හිතන්නත් කැමති වෙන එහෙම දෙයක් තියෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? එනිසා දෘශ්‍යමාන දේට වඩා අදෘශ්‍යමාන දේ ලෝකය තුල වැඩි, දෘශ්‍යමාන ලෝකයට වඩා අදෘශ්‍යමාන ලෝකය වැඩි. විශ්වෙත් එහෙමයි. හැමදාම විද්‍යාඥයන් කියන්නේ මොකද? අපි සොයාගත්ත දේට වඩා සොයාගත්තේ නැති දේවල් බොහෝමයි. ජීවිතේට අපිට යන්න හැකි තරම් දුර සොයාගෙන තියෙනවා. මිනිස්සුෙකුට අවුරුදු ලක්ෂ ගාණක් ගියත් ආලෝක වේගෙන් යන්න බැරි දුරවල් හොයාගෙන තියෙනවා, දෘශ්‍යමාන කරගෙන තියෙනවා. නමුත් සොයානුගත් ස්වභාවය, අවබෝධයේ නැති ස්වභාවය වැඩි. ඒ වගේ තමයි ජීවිතෙත්. ජීවිතෙත් එහෙමයි. එතෙන්ට අපි එන්න ඕනේ. ඇයි මම මෙහෙම මතක් කරන්නේ? ඔබේ යම් කිසි පදපරම බවක් තිබුණොත් අඩු කරගන්න. කියන්නේ යම් උද්දාමයක් ඇති වෙනවනේ, දන්න ටික මේ ටික ලෝකයයි කියලා දැනුනොත් එහෙම ඒක අනිසි මානයක් ඇති කරගන්න හේතුවක් වෙනවා. එසා අපි නොදන්න ලෝකය වැඩි, දන්නා ලෝකේ ඊටාම අඩුයි. එහෙමනම් අපි නොදන්න ලෝකේ සෙවිය යුතුයි, දන්නා ලෝකේ පිළිබඳව ආඩම්බර වෙවි ඉන්නවට වැඩි. අල්ලා ගැනීම තුළ තමයි ඍදුම් වේදනා කැක්කුම් සියල්ල දේ නැතහරිනව නම් ඒ හැම වේදනාවක්ම දැනෙන ස්වභාවයක්ම ඔබට ඒවෙන් නිදහස් වෙවි යන්න පුළුවන්. ඔබට යම් ස්වභාවයකද දුකයි කියලා දැනෙන්නේ, මේ ආර්ය ධර්මයේ තුල වැඩෙන කෙනාට සුඛ වේදනාවක් දුකක්. එනිසා සුඛ වේදනාවත් අත්හරින. මොකද වේදනාත්‍රය දුක. වේදනාත්‍රය දුකක්. ඒ නිසා සුඛ වේදනාව දුකක් හැටියට සලකලා මේ වේදනාත්‍රයෙන්ම නිදහස් වෙනවා. ඒක හොඳින් ජීවිතයේ අත්විඳපු ඕනම කෙනෙක් දන්නවා. සුඛ වේදනාවේ තියෙන්නේ දුකක් කියලා. ඔබේ සිත මොන විදියටද පවත්ව ගන්න ඕන කියලා කෙනෙක් අහනවා වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒකට මම උත්තරයක් ලබා දෙන්නම්. ඔබේ සිත තුළ නොසිටිය යුතු, නොතපාගත යුතු එකම දෙය, එකම තනත්තා ඔබ. එහෙම නැත්නම් මම. ඔබේ සිත තුළ මම, එහෙම නැත්නම් ඔබ තමයි නොසිටිය යුතුම තැනත්තා. ඒක කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, තව කෙනෙකුට හොඳින් ඒක තේරෙන්න පුළුවන්. ඔබට ඒක තේරුණා? ඔබේ සිත තුළ නොසිටිය යුතුම තැනත්තා ඔබ, එහෙම නැත්තම් මම. ඔබේ සිත තුළ මම නැත්නම්, කියන්නේ ඔබේ මමත්වේ නැත්නම් ඔබට පුදුම කාකාරයේ සහනයක් තියෙනවා. ඔබ ඊටාම හොඳයි, ඔබේ මමත්වයේ ඊටාම වැරදි. හරි දේවල් කරන්නේත් මමත්වයෙන්, වැරදි දේවල් කරන්නේත් මමත්වයෙන් පුතඥන කෙනා. හරි දේවල් කළා දුක් විඳිනවා සමහරලාට, වැරදි දේවල් කළා දුක් වේදනා. එහෙම හිතක් තියාගන්න හොඳ නෑ. ওই පන්සල්වල සභාපතිකම්, ප්‍රධාන ලේකම්කම් හැරෙ මෙහි අරගෙන අවුරුදු 15 20 වැඩ කළා, අවසානට කියන්නේ මොකක්ද? මම ওই පන්සලට කළා කළා කළා කළා කො මොකක්වත් නෑ. එහෙම නැත්තම් පින්කම් කළා කළා කළා කළා කො මුත්තේ කියන්නේ. එහෙම තියාගන්න එපා. එක එක අයට ආවේනික වූ බැඳීම් ස්වභාවයන් එක එක ආකාරය. මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. මෙතන ගොඩාක් දෙනෙක් එකම දෘෂ්ටියක, එකම කෝණයක, එකම දර්ශනයක, එකම ආකාරයක නැහැ. එක එක අයට තියෙන එක එක බැඳීම්. සමහර අයට තියෙන පිනක් දහමක් කරන්නේ නැති, යහපතට සත පහක් වේදන් කරන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ වැඩකට නැති දේවල් වලට නම් බොහෝ වේදන් කරනවා, වැඩදායි දෙයකටම වේදන් කරන්නේ නැති මනසක් තියෙනවා. ඒකට එයාගේ පුණ්‍යාභි සංකාරයක් ඇතරින් ඇති වෙලා අර සංස්කාර ඉක්මවන වැඩ පිළිවෙලකට ශක්තියක් ඇත්තෙම නැහැ. එහෙම බැඳීමකුත් තියෙනවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එනිසා නිතරම මනස සමබර කරගන්න, හොඳින් මනසට අහුම්කම් දෙන්න, හොඳට මනස දිහා බලාගෙන ඉන්න, මනස තේරුම් ගන්න. තේරුම් කර ගැනීමෙන් මනස දමනය කරගන්න, පාලනය කරගන්න ලේසි. එක සරල අදහසක් ගත්තොත්, අපි රතයක් ගත්තොත් රතය අවබෝධ කර ගැනීමෙන් පාලනය කරගන්න ලේසි. තේරුණා? එම අවබෝධ කරගත්තේ නැති වුණොත් ඒක කරන්න බෑ. දැන් සතෙක් ගත්තත් එහෙමයි, සතා අවබෝධ කර ගැනීම සතා පාලනය කරගන්න ලේසියි. මේ දේශනාව තුළ කිසිදු ආගමක් නැහැ, ජාතියක් නැහැ, වර්ගයක් නැහැ. මේ තමයි මානව ධර්ම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකයි. මේ ආගම් අතර තව ආගමක් නිර්මාණය කරනවට වැඩිය උතුම් දර්ශනයක් නිර්මාණය කළා. ඒක තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. එතකොට බුද්ධ ආගම කියන්නේ ආගමක් නෙමෙයි. දැන් ඔබට ඒක තේරෙනවද? බුද්ධ ආගම කියන්නේ ආගමක් නොවේ. බුද්ධ දර්ශනය කියන්නේ දර්ශනයක් නොවේ. බුද්ධ දේශනාව කියන්නේ දේශනාවක් නොවේ. මම ධර්ම අවබෝධය කරගන්නවායි කියලා කියන්නේ මම ඇති කරගන්න අවබෝධයක් නොවේ. නිවන් දකින්නවායි කියන්නේ දැකීමක් නොවේ. නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අවබෝධයක් නොවේ. එහෙම නැත්නම් මට විශ්සුද, ඔයත් අන්ට විශ්සුද? නැත්තම් අපි හැමෝගෙම ළඟ තියෙන අර උමතු භාවය කියන එහෙම නැත්තම් ඒ පිස්සුව කියන එක නැති කර ගන්නවා. පිස්සු වැටෙන්නේ දෘෂ්ටි නිසා. දෘෂ්ටි හිර වුණාම ඒ තුල තෙරපෙනකොට එයාට ඒක පාලනය කරගන්න බැරුව පිස්සු වැටෙනවා. දෘෂ්ටි නිසානේ මුළු ජීවිතේම කැප කරන්නේ. දෘෂ්ටියක් නිසා මුළු ජීවිතේම පාළු වෙලා යනවා, නාස්ති වෙලා යනවා. එනිසා ඔබේ දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න, දිට්ඨි විසුද්ධියක් ඇති කරගන්න, දෘෂ්ටි නැති කරගන්න. ඒක අදහස් වෙන්නේ දැන් තියෙන දෘෂ්ටිය බලන්න, දැන් තියෙන නම් දෘෂ්ටියක් ඒක සුද්ධ කරගන්න. දෘෂ්ටියක් නැත්නම් ඔබ දෘෂ්ටි නැතිවම සිටින්න. ඔබට මම මෙතෙන්ද ප්‍රකාශයක් කරනවා, ඔබේ අත්ලේ තියෙන දේවල් බිමින් තබන්න කියලා. අත් දෙකෙහි අරගෙන තියෙන දේවල් බිමින් තබන්න කියලා. ඒකට ඔබ මොකද කරන්න ඕන? අත්වල හැමක් ඇති අය ඒක බිමින් තබන්න ඕන. අනිත් අය ඒක අදාළ නැහැ. ඒක ආකාරයෙන් එයාට සංසුන්ව සිටින්න පුළුවන්. ඒ වගේම ඔබේ දෘෂ්ටි තියෙනවා නම්, සංකල්ප තියෙනවා නම් ඒවා බිමින් තබන්න. දැන් මම මතක් කරලා නැහැ පින්නතුන්ට, නිහඬව ඉන්න, පාඩුවේ ඉන්න, සිතුවිලි දිහා බලාගෙන ඉන්න, ගණන් කරන්න ඒව මොකවත් කරලා නැහැ. එහෙම අනක් කවදාවත් ලබා දෙන්නේ නැහැ. ඔබ විසින් ඔබට අනක් ලබා දීමත්, ඔබ පිටින් අනක් ලබා ගැනීමත් ඔබගේ සංසුන්තාවය, එහෙම නැත්නම් මානසික සංහිඳියාව නැතිවීමට කාරණයක් බවට පත් වෙනවා. ඔබ විසින් ඔබට අනක් ලබා දෙ ගන්නත් එපා, ඔබ පිටින් අනක් ලබන්නත් එපා. පෙර ලබාගෙන ඉන්න අනසකවල් ක්‍රියාත්මක කරන්නත් එපා. අත්හරින්න. මෙහි ධර්මයේ අර්ථය සොයන්න. සයිනාසගේ දේශනාවන්වල තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වුණාම මොකද කරන්න ඕන? ඒක සොයන්න ඕන. සෙවීමෙන් ඔබට ඒක තෝරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගුරුවරයෙක් ඔබට ගානක් දෙනවා හදන්න. ඉතින් ඔබට මේ ගාන හදන්න තේරෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඔබ උත්සාහ කරනවා. එතකොට තේරෙන්නේ නැහැ කියලා මුලින්ම අපි මේ පන්තිය අතහැරලා යනවද? අපි ඒක උත්සාහ කරනවා, ඒ ගාන හදාගන්න. ඒ තුල අපිට ගාන හදාගන්න හැකියාව ලැබෙනවා. මීටර් 100 තප්පර ගානකට දුවනවා. බැලුවා අපිට තප්පර එහෙම 10කට 15කට අපිට බෑ මේ මීටර් 100ක් දුවන්න. ඔබ මොකද කරන්නේ? දුවන්න අවශ්‍ය නම් එයා පුහුණු වීම කරනවා. ඒ වගේ ඔබට නොතේරෙන කරුණු ඔස්සේ ඒවා තේරෙන්නේ නැහැ කියලා පැත්තකට විසිකිරීම නෙමෙයි කරන්නේ තියෙන්නේ. අභියෝග බාර ගන්න කෙනෙක් හැටියට ඒ තේරුම් ගන්න අපහසු කරුණු තේරුම් ගන්න මහන්සි වෙනවා. එතන තමයි ඔබ තුළ තියෙන පුහුණුව කියන එක මතුවෙන පටන්. ඔබේ සැනසීම උදා කර ගැනීම පිණිස ඔබ කළ යුතු කාර්යය කවරක්ද කුමක්ද ඔබම තේරුම් ගන්න. මේක මං කිසිවක් කරන්න එපා කියලා කිව්වොත් ඒක වැරදි අවබෝධයකට යනවා. යමක් කරන්න කිව්වහම ඒක දෘෂ්ටිගත වෙනවා. මේකත් හරියට අර මග සිටියොත් උනසි, ගෙදර ගියොත් අමුනසි කියන වගේ වැඩක්. කියලත් බෑ නොකියන්න බෑ. ඒ නිසා මේ කතන්දරෙත් මතක් කරපු නිසා ඔබ හෙමින් ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ දෘෂ්ටිගත නොවි ලබා ගන්න සැලකිලිමත් වෙන්න ඕන. විමසුන් බුද්ධියෙන් ධර්ම ශ්‍රවණය කරන කෙනා තමයි ජීවිතයට ධර්මය පෙරලා ගන්න කෙනා තමයි ධර්ම අවබෝධය කියන එක ලබන්නේ. ධර්ම අවබෝධය කියලා කියන්නේ මේ ගැස්සිලා යෑමක්වත්, හෙල්ලිලා යෑමක්වත්, 아무තු වෙනසක් ඇතිවීමක්වත්. සමහර අය කියනවා මට එහෙම මුකුත් වෙනසක් ඇති වුණේ නැහැ, මං ගැස්සිලා ගියේ නැහැ, හරි මේ කියනවා. එහෙම ගැස්සිලි අවශ්‍ය වෙන්නේ නැහැ. අවබෝධයක් ඇති වෙන්නේ එහෙම කිසි දෙයක් වෙන්න ඕනේ නැහැ. ඥානයේ පිරිසුදු වීම, පවිත්‍ර වීම. දැන් පරණ වාහන ඔය පණ ගන්නවල තිබිලා නතර කරනකොට එකපාරට ඒව ගැස්සිලා යන ගඩගඩ ගඩස් කරා. දැන් අලුත් වාහනයකුත් ගේනවා කවුරුහරි. එයත් එන්ජිම නතර කරනවා. අර යගේ කියලා මෙයා කල්පනා කරනවා. අර යගේ වාහනේ ගැස්සෙනවා, මොකද මගේ වාහනේ ගැස්සෙන්නේ නැත්තේ. නේද? දැන් පරණ වාහන පණ ගැන්වුවාම ගොරොන් ගොරොන් ගාලා ලොකු සද්දයක් එනවා. ඥාන පුළුවන් මගෙත් ඉතින් වාහනේ සද්දේ නෑනේ, සද්දේ අඩුයි. ඊට පස්සේ අපි ආයේ සයිලන්සරේ ගලවන ලොකු සයිලන්සරයක් දාලා ගොර ගොර ගාලා යනවා. සද්දේ වැඩි වුණා. ඒ සද්දේ නැති වෙන්නේ බොහෝ මගේ හදලා තියෙන වාහනේ සද්දේ අඩු කරලා මේගොල්ලෝ ලොකු එකක් දාලා වටේටම සද්ද ඇහෙන්න යනවා. එම විදිහට නෑ, අනිත් කෙනාට වෙන දේ මට දෙන්න ඕනේ. තමන්ගේ කාරණේ සිද්ධ වෙලා තියෙනවද බලන්න, තමන්ගේ හිත පවිත්‍ර වෙලා තියෙනවද බලන්න, තමන්ගේ මමංකාරය දුර වෙලා තියෙනවද බලන්න, තමන්ගේ සීලබ්බත පරාමාස දුර වෙලා තියෙනවද, තමන්ගේ විචිකිච්ඡා සහගත මනස මේක තෙරක් සොයමින් පීනන ස්වභාවය යම් නතර වීමක් සංසුන් වීමක් තියෙනවද? තව තවත් ඒ ධර්මය පැහැදිලි කරගන්න තමන් ශ්‍රවණය කරනවද? තමන් ධර්මානුසාරී කෙනෙක් වෙලා, ශ්‍රද්ධානුසාරී කෙනෙක් වෙලා උතුම් විමුක්ති ඥාන දර්ශනයට ඥාතිකම් කියන නෑකම් කියන දර්ශනයකින් සමන්විතද කියලා බලන්න ඕන. අන්න ඒ අය ධර්ම අවබෝධය කියන කෙනෙක්. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.